අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන පූජනීය මහා සංඝරත්න අවසරයි. බෞද්ධ ලෝකයාගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර වෙච්ච උතුම්ම දිනය තමයි හැම වසරකම මැයි මාසයේ සමරන වෙසක් පුන් පොහෝ දිනය. අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේගේ උතුම් ජීවිතයේ වැදගත්ම සිදුවීම් තුනක් සිදු වුණු දිනයයි අද අප මේ සේවත් කරන්නේ. උන්වහන්සේගේ උපත සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය කියන මේ අංග තුන සිදු වෙච්ච දවසයි වෙසක් දිනය කියලා කියන්නේ. ඒ දිනේදී අපි එකතකින් බුදුරජාණන් වහන්සේගේ චරිතය ඉගෙන ගන්නෝ, අනිත් අතින් උන්වහන්සේගේ බුද්ධ ධර්මය අපි ඉගෙන ගන්නවා. මේ දෙකම ඉගෙන ගත්තොත් තමයි ඇත්තටම අපි උන්වහන්සේට ගරු කරලා වෙන්නේ. ඒ වගේ මේ ඉගෙන ගන්න දේ අපේ ජීවිතයට අපි පුහුණු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දහම් පදයකම තියෙන්නේ සාරාංශික කල්පලක්ෂයක උන්වහන්සේ හෙළපු කඳුළු බිඳුවල බලය. උන්වහන්සේ කරපු පරිත්‍යාගයන් තමයි ඒ හැම දහම් පදයකම තියෙන්නේ. ඒ නිසා අපට සුවිශේෂී වගකීමක් තියෙනවා. බුදු ධර්මය කියලා කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න එක උන්වහන්සේගේ චරිතය සමරන මේ අවස්ථාවේදී. Dear members of the Mahasangha, friends in Dhamma, here today we are celebrating the Buddha's noble life. Especially, we celebrate the supreme incident of the supreme Buddha, his birth, enlightenment, and passing away. When we discuss the Buddha's character, we should understand what he explained to the world. When we discuss Buddhism, we should understand Buddhist vision and Buddhist mission. Every person and every institute has a vision and mission. What is the Buddhist vision? What is the Buddhist mission? This is very important. Especially as Buddhist followers, you should know what is the Buddhist point of view, what is the Buddhist vision, and what is the Buddhist mission. Buddhist vision can be divided into two. One of them is understanding the karmic law. The second one is understanding the dependent origination. When we know the karmic law, we should try to overcome negative thoughts, evils, sabba papa sakarana. On the other side, we should cultivate good deeds, kusala sopa sampada. That is the Buddhist mission. Again, Buddha says, what is the Buddhist mission in the second level? It means the dependent origination, understanding the dependent origination. Whatever we experience at the moment through our six senses, that experience arises at the moment, it immediately ceases. If we have this understanding, we try to follow the Buddhist mission. What is the Buddhist mission in this level? Practicing three disciplines, sila, samadhi, and panya. Virtue, concentration, and wisdom. This is the highest Buddhist mission. We should follow both of them. Both of them are very important. Vision without mission is useless. Mission without vision is blind. Therefore, in one side, we should develop our vision in Buddhism, listening to what the Buddha taught. On the other side, we should practice what Buddha taught according to the higher level. And here, when we practice Dhamma, actually little by little, we develop our concentration and wisdom. We make an unshaken mind, Buddha says, Puttassa loka dhammehi cittang yaksana kampati asokang virajankhemam etam mangalamuttamam. Making an unshaken mind among the eight worldly conditions, labalaba, gain and loss, yasayasa, honor and dishonor, prasansa aninda, praise and blame, and sapaduk, happiness and misery. Among these eight worldly conditions, if we can make an unshaken mind, That is the highest blessing that the Supreme Buddha explains. In this Vesak day, if we can practice this path, then we can live without anger among the people, those who are angry. Susukangvata jivama verinesu manusesu, verinesu manusesu viharama averino. On the other side, Buddha says, susukangvata jivama, let's live without mentally illness among the people, those who are mentally ill. This is the highest contemplation that Buddha has explained. If you have this understanding, we make an unshaken mind and we make a refuge. This is the highest refuge that Buddha has explained. Atta dīpā bhikkhave viharatatta sarana nānya sarana. Dwell with yourself as an island with no other refuge. Dhamma dīpā bhikkhave viharata dhamma sarana nānya sarana. Dwell with the Dhamma as an island, as a refuge with no other refuge. This is the Buddha's message. May the Triple Gem bless you. Thank you.